සන්ධානයේ පක්ෂනායකයන් පාලමේන්තුවේ රැස්වී තීරණයක් ගත්තා. අපේ අග්‍රාමාත්‍යවරයෙක් හා අපේ ආණ්ඩුවක් පිටවීමට ජනාධිපතිතුමාට දැනුම් දෙන්න. සහ ඒ ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තු මිශ්‍රව හැරලා මහින්ද මැතිතුමාත් ඒ මැතිවරණයට සහභාගී කරවා ගැනීමේ ක්‍රියාදාමය අමාර කරන්න සාකච්ඡා කළා. මේ අනුව ඒ පණිවිඩය අග්‍රාමාත්‍ය ජනාධිපතිතුමාට බාර දුන්නා. ඒ අවස්ථාවේදී ජනාධිපතිතුමා ඒ කාරණා දෙකම දැනට පිළි අරගෙන නැහැ. නමුත් ජනාධිපතිතුමා ඒක ප්‍රතික්ෂේප කරාට එක්සත් සන්ධානයේ නායකයන්ගේ තීරණය එසේම පවතිනවා.